අඩුගානන් මේ විවක්ෂ නායක දූරයට හරි මේ දෙමළ ජනතා ජාතික පක්ෂ පීට වෙන්නත් මේ අමාරු තත්ත තියෙනවා. ඒක නිසා නව ආණ්ඩුව කියපු විදියට මේ සිංහල ජනතාවට කොමද කරනවාද කියලා අපි දන්නේ. මේක බඩු මෙල ටිකක් අඩු කරලා මේ කරනවා කියලා කියාගෙන මේ අපි බලාපොරොත්තු මේ ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුම ගන්න කිසි උත්සාහයක් නැහැ. අනිත් එක අපිට මේ අත්පත් කරපු ඉඩම සම්බන්ධයෙන් දාස් ගණන් ලක්ෂ එකක් කර ඉඩම අත්පත් කරලා දැන් මේ 200 300 මේ ආව අපෝ දෙනවා කියලා කියනවා.